සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා නමස්කාර වේවා සංඝ රුවනට සැමදා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සද්ධාවන්ත පින්නතුනි, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා විසින් සංවිධානය කරනු ලබන සීල සමාදාන වැඩසටහනට සමගාමීව පැවැත්වෙන භාවනා සම්භාෂණයයි අදත් මේ පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. අප මේ ආරම්භ කරපු වැඩසටහනෙහි දෙවැනි පියවරයි අද මේ පැවැත්වෙන්නේ. ඉතින් ගෞතම සම්බුද්ධ ශාසනයෙහි සනාතන රැකවරණය උදෙසා පැවැත්වෙන මේ භාවනා වැඩසටහන අපේ ජීවිතයේ මානසික සුවය දිනු කර ගැනීම ඉලක්ක කොට අපේ ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව සඳහා සිදු කෙරෙන බොහොම සත්භාවයෙන් සිදු කෙරෙන වැඩසටහනක් හැටියටයි අපට මේ වැඩසටහන සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපේ ජීවිතයේ අපට ලබා ගන්න පුළුවන් වටිනාම අර්ථය ඵලය සම්බුද්ධ ශාසනය තුල ලබා ගන්නටයි අප මේ කටයුතු සිදු කරන්නේ. අපේ ජීවිතයේ වටිනාම දේ තමයි අපේ හිත. අන්න ඒ හිතට ලබා දෙන්න පුළුවන් ඉහළම සැලකිල්ල, ඉහළම ගෞරවය, ඉහළම වටිනාකම ලබා දීලා මෙවැනි කාලයක ලෝකයේ ඉපදෙච්ච කෙනෙකු හැටියට ලබා ගන්න පුළුවන් ඉහළම ජීවිත ඵලය ලබා ගන්නටයි අප මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ සඳහා බොහොම දුර බැහැර ඉඳලා බොහොම වෙහෙස මහන්සියලා බොහොම කැපවීම කළ පැමිණිච්ච ඔබ හැම දෙනාම අප ශාසනික දයාවෙන් ඔබ හැම දෙනාම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා. ඉතින් මෙතන පටන් අප මේ සිදු කරන වැඩසටහනට ඉතාම අවධානයෙන් ඕනෑකමින් සහභාගි වන්නට දින ආරම්භයේදීම අදිස්ථාන කරගන්න. ඉතින් ඔබ බොහොම කැපවීම කළා මේ වැඩසටහනට සහභාගි වෙච්ච එකේ ප්‍රතිඵල ලබන්න නම් තමන්ගේ සිත, කය, වචනය හැකිතාක් දුරට සංවර කරගෙන මේ දිනය ගත කරන්න අදිස්ථාන කරගන්න. ඔබේ ජීවිතයේ සතුට වැඩි දියුණු කරගන්න ගමන්ම ඔබ අනිත් අයගේ ජීවිතවලටත් ආධ්‍යාත්මික සුවය දිනු වෙන විදියට සුළුවෙන් හරි උදව්වා කරන්න අද දින ඔබ අදිස්ථාන කරගන්න. ඉතින් ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තිනුතුනේ ආජී වට්ටමක සීලය සමාදන් වීමට නමස්කාරය කියන්න. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. සත්‍යං තේ බුද්ධං සරණං ගච්ඡාමි. සත්‍යං තේ ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යං තේ සංඝං සරණං ගච්ඡාමි. ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසරණේන සන්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං පත්වා අප්‍රමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දින පැවැත්වෙන සීල භාවනා වැඩසටහනෙහි පළවෙනි අංගය වන සීල සමාදන් වීමයි අප මේ සිදු කළේ. ආජීව අෂ්ටමක සීලය සමාදන් වුණා. වෙනදා සමාදන් වෙන පංච සීලයට අමතරව අපි වචනයේ පිළිවඳව සවඥාමකට ගිහිල්ලා වචනයේ පිළිවඳව වඩා අවධානයෙන් සිටින දවසක් විදියටයි ආජීව අෂ්ටමක සීලය අප සමාදන් වෙන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට පැහැදිලි කරන්නේ අපේ ජීවිතයේහි මානසිකත්වයේ දිනු කරන ක්‍රමය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට සඳහන් කරන්නේ ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමය. පඤ්ඤා නරහණං රතණං කියලා ධර්මයේ සඳහන් කරනවා ප්‍රඥාව තමයි මිනිසෙකුට තියෙන ලොකුම රත්නය, ලොකුම මැණික. පඤ්ඤාය පරිසුද්ධති කියලා කියනවා. ඒ ප්‍රඥාවෙන් තමයි මානසික පරිසුද්ධත්වය ලැබෙන්නේ. අන්න ඒ ප්‍රඥාව ලබාගත් ප්‍රමාණයට තමයි අපේ හිතේ ලෝභ, ද්වේෂ, මෝහ අඩු වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ නිතරම අපට මඟ පෙන්වන්නේ කොහොමද අපි ප්‍රඥාවෙන් ලෝකෙ දෙස බලන්නේ කියලා. අන්නේ යන ගමන් මඟ පිනතුනි සාර්ථක වෙන්න නම් අප හැකිතාව දුරට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ප්‍රඥාව කියලා කියන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඇතිවන්නේ හේතු දෙකක් නිසා. ප්‍රධාන වශයෙන් සම්මාදිට්ඨිය ඇති කරගන්නට කාරණා දෙකක් මුල් වෙනවා. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණා දෙක. මෙන්න මේ දෙක ලැබෙච්ච තරමට තමයි පින්තුනේ අපේ ජීවිතයේ යා යුතු ගමන් මඟ පිළිබඳව නිවැරදි පැහැදිලි දැනුමක් අපට ලැබෙන්නේ. ඒ නිසා සම්මාදිට්ඨි පුරේ යවන් කියලා කියනවා. සම්මාදිට්ඨිය තමයි මේ ආධ්‍යාත්මික ගමනේ හරියට පෙර ගමන්කරුව මුලින් දල්වාගෙන යන පහන වගේ තියෙන්නේ. එනිසා මෙන්න මේ සම්මාදිට්ඨිය ඇති කරගත් ප්‍රමාණයට අපේ ජීවිතයේ පළමුවෙන් ඇතිවන වෙනස තමයි අපි කර්මය පිළිබඳව විශ්වාසය ඇති කරගන්නවා. අපේ සිත මුල් වෙලා කරන කුසල අකුසල කර්මයන්ට අනුරූපව අපට සැප දුක් ලැබෙනවා කියන අවබෝධය අපට ධර්මයේ තුලින් මුලින්ම ලැබෙනවා. මෙන්න මේ ලැබෙච්ච ප්‍රමාණික පින්නතුනේ අපි කරන කාරණය තමයි හැකිතාක් දුරට අකුසලෙන් මිදලා පින් දහම් සිදු කරනවා, කුසල කරනවා. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපි හැකිතාක් ජීවිතය තුළ සිදු කරනවා. එක පැත්තකින් අපි අකුසලෙන් මිදෙනවා. ඇයි අපි අකුසලෙන් මිදෙන්නේ? බාහිර සමාජයේ තියෙන බය නිසාවත්, නීති රීති වලට තියෙන බය නිසාවත් නෙවෙයි. අපි දන්නවා අපේ හිතෙහි අපිරිසිදු සිතින් යමක් කළොත් අපට ඒකෙන් දුක් විපාක ලැබෙනවා කියන කාරණය අපි දන්නවා. ඒ නිසා අපි දුක් විඳින කැමති නැහැ. මෙච්චර අපි වාග් මහන්සි වෙලා ඉගෙන කියාගෙන බොහෝ දුර ගමනක් ආලා අපි දුක් විඳින නෙවෙයි. ඒ නිසා අපි මුලින්ම කරන දේ තමයි හැකිතාක් දුරට අපි හිත අපිරිසිදු වෙන දේවල් වලින් රාගයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මෝහයෙන් අපේ හිත හැකිතාක් දුරට අපි මුදවා ගන්න උත්සාහ කරනවා. අන්න ඒ ආකාර අකුසලෙ මිදෙන කෙනා ඊළඟට දකින්නවා අකුසලෙ මිදුණාට විතරක් මදි ජීවිතේ කුසල් පැත්ත දිනු කර ගන්න ඕන කියන හැඟීම මේ කම්මසකතා සම්මාදිකයන් එක්කම පුද්ගලෙකුට ඇති වෙනවා. මේක ඇති වෙච්ච ප්‍රමාණයට පින්නතුනේ තැනැත්තා හැකිතාක් දුරට දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ජීවිතය තුළ සිදු කර ගන්නවා. මේ පින්කම් කියනවා පින්නතුනේ මංගල කාරණා. දානස්ස ධම්මචාරියාච්ච ඒ සම්මංගල මුත්තම දන් දීම මංගල කාරණයක්. ඒ වගේම පින්නතුනි සීලය, ධම්මචාරියාව, ධර්ම ශ්‍රවණය මේ හැම දෙයක්ම පින්නතුනි මංගල කාරණා. සුප්‍රීම් බ්ලෙසින්. අපි බොහෝ වෙක බ්ලෙස් කරන්නේ සුභ ප්‍රාර්ථනා කරන වචනේ. නමුත් පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සුභ ප්‍රාර්ථනාව සැබවින්ම සිද්ධවන්නේ අපේ ක්‍රියාවනුත් එක්ක. එනිසා දිනේ වැඩිපුර ප්‍රමාණයක් ඒ තැනැත්තා උත්සාහ කරනවා තමන්ට සුභ පැතෙන් ලැබෙන සුභ ප්‍රාර්ථනා ලැබෙන දේවල් සිදු කරන්න. මංගල සූත්‍රයේ කරුණු 30ක් සඳහන් වෙනවා. සුභ කරුණෝ මංගල කරුණෝ. හොඳට මේ වදිනුතුනි ගෙනගෙන හැකිතාක් දුරට ජීවිතයේ මංගල කරුණෝ වලින් සම්පූර්ණ වෙන උත්සාහ කරනවා. එහෙම උත්සාහ මාර්ග වෙන කෙනාට පිනතුනි ජීවිතේ හැම කාරණයක් මෙයා මංගල කාරණයක් බවට පත් කරගන්නවා. ජීවිතේ අපට අවමංගල කාරණා එනවනේ. ලෙඩ දුක් හැදෙන ඒවා, මහලු වෙන ඒවා, මරණය. මරණය තමයි අපිට ලැබෙන ලොකුම අවමංගල්‍ය නේද? අන්නේ අවමංගල්‍යයක් පින්නතුනි අපි මංගල්‍ය කාරණයක් බවට පත් කරගන්න දක්ෂ වෙනවා මේ දහම් මගේ ප්‍රතිඵල විදිහට. ඒ වගේම පින්නතුනි මේ කුසල චේතනා පිළිබඳව හැඟීමක් සමගම අපේ මුලින් සඳහන් කරපු විදියට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා එතනත්තා පුලුවන් තරම් දුරට රැස් කරගන්නවා. විශේෂයෙන් බෞද්ධයන් විදියට නෙවෙයි, මිනිස්යන් විදියට, බුද්ධිමත් මිනිස්යන් විදියට ලෝකේ හැම දිනෙක අගය කරන දෙයක් තමයි සිල්වත් ජීවිතය. අනේ සිල්වත් ජීවිතය තුළ පින්නතුනි අපට ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි අපේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් අපට ඇති වෙනවා. ඒ සිල්වත් ජීවිතය ගැන සීලය කියලා කියන්නේ තමගේ කායික වාචික සංවරය. මෙන්න මේ සිල්වත් බවත් එක්ක පින්නතුනේ අපි කම්මසකතා සම්මාදිකයන් එක්ක සිල්වත් වෙනකොට අපි සීලෙන් නවතින්නේ. ඒ සීලෙන් තවත් ඉදිරියට ගිහිල්ලා හිත සංවර කිරීමේ භාවනා වැඩසටහන වලට අප සහභාගී වෙනවා. මේක තමයි කම්මසකතා සමාධියේ පළවෙනි පියවර සීලය. හැබැයි පින්නතුනි මේ කම්මසකතා සමාධියේ මත ඉඳගෙන සිල්වත් වෙන බව සාමාන්‍ය ලෝකයේ අද වෙනි කාලෙක විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලවල ලෝකයේ තියෙන දෙයක්. ලෝකයට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීමෙන් ලැබෙන ප්‍රධානම දේ තමයි ස්වර්ග මාර්ගය විතරක් නෙවෙයි මෝක්ෂ මාර්ගය දේශනා කරනවා. මෝක්ෂ මාර්ගය කියලා කියන්නේ සංසාර දුකෙන් සම්පූර්ණ නිදහස් ප්‍රමාවතත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට එක පැත්තකින් කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළ සීලයක් සඳහන් වෙනවා. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අතර සීලය පුණ්‍ය කර්මයක් විදිහට සැලකනවා, කුසල කර්මයක් විදිහට සැලකනවා. ඒ වගේම පින්තුනේ මෝක්ෂ මාර්ගය තුළ නිවන් මාර්ග තුළ දුකෙන් නිදහස් වෙන මාර්ගය තුළ සීලයන් ගැන සඳහන් වෙනවා. ඒක කොතනද සඳහන් වෙන්නේ? ඔව් බොහොම හොඳයි. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුල සීලයක් තියෙනවා. මෙන්න මේ දෙක මොදාර තේරුම් ගන්නට ඕන. පින්නතුනි අපි මේ සඳහන් කරන හැම කාර්යයක්ම ඉතාම වැදගත්. විශේෂයෙන්ම පින්නතුනි භාවනා වැඩසටහන් වලට සහභාගී වෙනකොට බොහෝ දිනේ භාවනා වැඩසටහනක සාර්ථකත්වයේ කියලා හිතන්නේ වැඩි වේලාවක් නිහඬව එක ඉරියව්වක ඇස් දෙක පියාගෙන හිටියොත් මේ භාවනාවට සහභාගී වෙන කාලය තුළ වැඩි වේලාවක් එහෙම හිටියොත් ඒක තමයි සාර්ථකත්වයේ කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. ඒකත් හොඳයි පින්නතුනි. සාමාන්‍ය අපි ගත කරන ජීවිතේට වඩා ඒක වටිනවා. නමුත් පින්නතුනි භාවනා වැඩසටහනක සාර්ථකත්වයේ කියලා කියන්නේ නිහඬව සිටියට ප්‍රමාණ විතරක් නෙවෙයි. ඒ භාවනා වැඩසටහන තුළදී හැකිතාක් දුරට අපේ සිහිය හා නොවන දේනු වෙන වැඩ පිළිවෙලක් අපි යෙදෙන්න ඕන. ධර්ම ශ්‍රවණයක් පින්නතුනි මේ වැඩසටහන එක්තරාංගයක්. එනිසා අප මේ වැඩසටහනේදී ලබන ප්‍රධානම ප්‍රයෝජනය තමයි අපි වඩන ධර්මමඟ පිළිබඳව හැකිතාක් දුරට අවබෝධය දිනු කරගන්නට ඕන. අන්නේ මේ අවබෝධය දිනු කරගන්න යන ගමනේදී පින්නතුනි ස්වර්ග මාර්ගය තුල තියෙන සීලයත් මොක්ෂ මාර්ගය තුල තියෙන සීලයත් හඳුනා ගැනීම වැදගත් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ සතර සතිපට්ඨානේ වැඩිමේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රධානම කාරණයක් තමයි ආරම්භයේදීම කරුණු දෙකක් පිරිසිදු කරගන්න ඕන කියලා. ආරම්භයේදීම කරුණු දෙකක් පිරිසිදු කරගන්න ඕන මොකද්ද? සීලය පිරිසිදු කරගන්න ඕන, සම්මා දිට්ඨිය ඍජු කරගන්න ඕන, දැක්ම සක්මත් කරගන්න ඕන කියලා. මේකම තමයි කියනතුනි සඳහන් වන්නේ අරණිමෙත සූත්‍රයේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කාරණයක්. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කාරණයක් දේශනා කරනවා. දෘෂ්ටීන් වලට නොවේකේ සිල්වත් වෙන කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. විමුක්ති මාර්ගය තුල පිටතුනේ ආරම්භයේ පටන්ම තියෙන ලක්ෂණයක් තමයි සීලයයි ප්‍රඥාවයි දෙක එකට සමගාමීව යනවා. හරියට මේක සඳහන් කරනවා එක අතකින් අනෙක් අතක් පිරිසුදු කරන වගේ කියලා. අපිට අතක් හොදන්න ඕන වෙනකොට අපි එයා අනෙක් අතින් හොදමින් තමයි අත් දෙකම පිරිසුදු කරගන්නේ. අන්නේ වගේ සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් නිතරම පිරිසුදු වෙන්න ඕන කියලා. මෙතෙන්දි පින්නතුනි මොකද්ද නිවන් මඟ තියෙන නිවන් මඟ තුල තියෙන සීලය ප්‍රඥාවත් සමගයන් සීලය කියලා කියන්නේ? පින්නතුනි අපි සඳහන් කළ මොළදී කම්මස්සකට සම්මාදිටිය තුල ඉන්න කෙනා සිල්වත් වීම අපේක්ෂා කරන්නේ සාමාන්‍ය ලෞකික පරමාර්ථ ටිකක් ඉෂ්ට කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කෙනාට සිල්වත් ජීවිතයක් ගත කිරීමෙන් සමාජයෙන් ලැබෙන යහපත නම්බු වාදී දේවල් එයා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම සිල්වත් වෙලා පරලෝක සුගතිගාමී වීම එයා බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා තියෙන තුනේ මොක්ෂ මාර්ගය තුල සිල්වත් වෙන කෙනා ඔහු සිල්වත් වන්නේ ඔහු රකින සමාධියට සහ ප්‍රඥාවට උපකාරයක් සඳහායි ඒ තැනැත්තා සිල්වත් වෙන්නේ. ඒ වගේම මේ සීලය ආරම්භයේදීම දන්නවා තමන් කුමක් සඳහාද මේ ගමන යන්නේ, ඒ ගමන අවසාන ඉලක්ක මොනවාද කියලා ඔහු දැනුවත් වෙමින් තමයි මේ ගමන යන්නේ. කුමක්ද පින්නතුනි අපේ අවසාන ඉලක්කය? අපේ අවසාන ඉලක්කය තමයි දුකෙන් නිදහස් වීම. දුක කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? දුක කියලා කියන්නේ අපි ඇසෙන් දකින රූප, ඒ රූප පෙනෙන වෙලාවට කලින් ඒ රූපය තිබ්බා, බැලුවට පස්සේ ඒ රූපය ඉතුරු වෙනවා. කනින් ශබ්දයක් අහනකොට ඒ අහන ශබ්දය කලින් තිබෙන ශබ්දයක් අපේ ඇහුවට පස්සේ ඒ ශබ්දය ඉතුරු වෙනවා කියන හැඟීම මෙන්න මේ අවිද්‍යාවේ ලක්ෂණය. මෙහෙම අපට හිතන්න පුළුවන් මේ මෙතනක තමයි ලෝක ස්වභාවය. මේක පින්නතුනේ අනුසෝතගාමී ලෝකයේ ලක්ෂණය. ගංගාවක් පහරට ගලාගෙන යන වගේ සසර තුල යන ස්වභාවය මේක. නිවන් මාර්ගය කියලා කියන්නේ පටිසෝතගාමී ධමයක්. උඩුගම්බරණ ධර්ම. අනේ උඩුගම්බරණ ධර්මෙදි පින්නතුනේ ප්‍රධාන ලක්ෂණය තමයි ඇත්තටම අපේ ජීවිතවල සිදුවන්නේ කොහොමද කියන කාරණය ගැන එයා නුවණින් බලන්න උරු වෙනවා. අපේ ජීවිතය කියලා කියන්නේ හැම මොහොතෙම පින්නතුනේ ඇස කන නාසය ආදී මේ ඉන්ද්‍රිය තුලින් අරමුණු ගැනීම ඒ අරමුණු ගන්න මොහොතේදී සිදුවන්නේ පින්නතුනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් හටගන්නා මේ මොහොතේ පෙරණති වි හටගත්තා ඉතුරු නැතුව මේක නිරුද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය කරා යන්නයි මේ තැනත්තා සීලය රකින්නේ. එහෙම රකින්නේ ඒ ප්‍රඥාව ලබා ගැනීම සඳහා උට අවශ්‍යයි චිත්ත සමාධිමත් කරගන්න. ඒ චිත්ත සමාධිමත් කර ගැනීමට උපකාරයක් තමයි සීලය කියන එක. එනිසා එතනත්තාට සීලය කිසි වෙලකට කරදරයක් නෙවෙයි. එතනත්තාට සීලය පහසුවක්. සමහර පින්තුන් ඉන්නවා ගිහි අයට රකින තින සීලයන් විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා රකින සමහර සීල්පදත් හඳුනාගෙන ඒවත් පිළිපදින උත්සාහ කරනවා. සීලය පින්තුනි හරියට අම්ම කෙනෙක් දරුවෙක් කුඩා කාලේ හදවලා ගන්නකොට අම්ම දරුව ගැන බොහෝම හැඟීමෙන් ඉන්නේ. දරුව ගෙදර වත්තක හිටියත් පත්ය කොතන හිටියත් අම්ම දන්න දැන් අහවල් කෙනේ දරුව ඉන්නේ කියලා නිතරම දරුව ගැන හැඟීමෙන් ඉන්නේ. දරුව මොනවද කටට දාගන්නේ, නහයට දාගන්නේ, දුවන්නේ, පනින්නේ, පාරට යන්නේ, මේ මොන අඩුපාඩුවද මොන අනතුරද දරුවගෙන් වෙන්නේ කියන එක ගැන අම්මා හුවා සැලකිල්ලෙන් ඉන්නේ. එහෙම අම්මලා අපි කුඩා කාලේ එහෙම හුවා සැලකිල්ලෙන් ඉති නිසා තමයි අද අපි මේ හුවා දුර ගමනක් ආවේ. නැත්නම් අපිට මෙච්චර කල් ජීවත් වෙන්න බෑ. නැත්නම් මෙට පාරට ගිහින් අනතුරක් වෙන්න තිබුණා, ලින්දට වැටෙන්න තිබුණා, මොනවාරි නහය දාගන්න තිබුණා, කටේ හිර කරගන්න තිබුණා. ඒ හැම දේවල් වලින්ම ඇතැම් විට ගෙදර ළඟ ගහක් තිබුණා නම්, පොළ ගහක් තිබුණා නම්, ඒකේ වේලිච්ච ගැලියක් තිබුණත් අම්ම දන්නවා මේක ඉක්මනින් කඩන්න ඕන, දරුවෝ ගොළුට වැටෙන්නේ නැහැ, පොල්ලක් තත් තිබුණා. ඒ තරම්ම අම්මා අප ගැන හුවා අවධානයෙන් හිටියේ. ඒ අපි අනතුරෙන් බේරන්න, ඒ මොන අනතුරෙන් බේරන්නද? මේ ජීවත් වෙන කාලේ අපේ ජීවිතේ අනතුරක්ම මේ බේරන්නයි අම්මා එහෙම උත්සාහ කළේ. පින්නතනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සන්දර්භය තුළ සීලය කියලා කියන්නේ මෙන්න මේ වගේ අම්මා කෙනෙක් දරුවෙකුට පෙන්නපු රැකවරණයක් වගේ රැකවරණයක් ආරක්ෂාවක්. ඒ ආරක්ෂාවෙන් ඒ හඳුනා දීපු සීලයෙන් පින්නතනේ හුඟක් මේ ගත කරන ස්වභාවයේ අවුරුදු 50ක 60ක ජීවිතයට විතරක් ලැබෙන ආරක්ෂාවක් නෙවෙයි. මේ භෞතික ශරීරයක ලැබෙන ආරක්ෂාවක් විතරක් නෙවෙයි. ඒ ආරක්ෂාව කියලා කියන්නේ පින්නතනේ අපේ හිතට ලැබෙන ආරක්ෂාව, අපේ මනසට ලැබෙන ආරක්ෂාව. ඒ මනසට ආරක්ෂාව ලැබුණොත් මොකද අපිට ලැබෙන ප්‍රයෝජනේ? ඒ හිතට අපිට ආරක්ෂාව ලැබුණොත් පින්නතනේ පළවෙනි ආරක්ෂාව තමයි අපේ දුගතියට නොවැදෙන විදිහේ ආරක්ෂාවක් මුලින් ලැබෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලින් පළමුවෙන් අපට ලබා දෙන අවබෝධය. පළමුවෙන් අපට ලබා දෙන රැකවරණය. ඒ නිසා සසර සුගතිගාමී වීම සඳහා හේතු වන ප්‍රධානම කාරණය තමයි සීලය කියන කාරණය. දන් දුන්නට විතරක් සුගතිගාමී වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියා යුතු කාරණයක්. බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා අපි උපාහක් දන් දෙනවා ඒ නිසා අපි සුගතිගාමී වෙයි කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නවනේ. අපි වගේ සාමාන්‍ය දාන විතරක් නෙවෙයි පින්නතුනි. එක සම්බුදු සමයක, එක බුදුරජාණන් වහන්සේගේ ශාසනයක එක්කෙනෙකුට විතරක් එකවරක් පමණක් දෙන්න පුළුවන් අසද්දෘෂ්ට මහා දානය දීපු කොසල් රජතුමාට උදව් කරපු කොසල මල්ලිකාවට වත්නි සුගති යන එක ලෙහෙසි පහසු දෙයක් වුණේ නැහැ. ඒ නිසා පින්නතුනි හිතන්න එපා ඔබ දෙන දානෙන් විතරක් ඔබ සුගතිගාමි වෙයි කියලා හිතන්න එපා. ඒක සරල දෙයක් නෙවෙයි. අප මේ අද ලබාගත්තු මේ සුගතිය පින්නතුනි වාසනාවන්ත මිනිසාත්ම භාවය, අපි සතර ජීවිතයේ කරපු සිල්වත් බවේ ආනිසංසයක්, මේක රැකපු සීල ආනිසංසයක්. එනිසා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන මේ සීලය තුළින් අපට ලැබෙන පළමුවේ රැකවරණය තමයි දුගතියට නොවැදෙන විදිහේ රැකවරණයක්, ආරක්ෂාවක් අපට මේ සීලය තුළින් ලැබෙනවා. කායික සංවරය, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොයසමින් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම කියන මේ පළවෙනි රැකවරණය පළවෙනි නිවරදීම අපේ ජීවිත තුළ වෙනවා. ඒ වගේම පින්නතුනේ කායික ක්‍රියාවන්ට වඩා සමහරට අපේ ජීවිත තුළින් සිදුවන අඩුපාඩුව තමයි වචනින් සිදුවන අඩුපාඩු බව. බොරු කීම, කේලම් කීම විතරක් නෙවෙයි, පරුස වචන, කිස් වචන මේ දේවල් තුළින් පින්නතුනේ අපේ ජීවිතයේ අපේ සිතේ තියෙන පැහැපත් බව හිතේ තියෙන ලක්ෂණ වාස්තුරට නැති වෙනවා. එනිසා සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනෙක් ළඟ ඇති වෙන ප්‍රධානම ලක්ෂණය තමයි වෙනතුනි ඔබ ළඟ සම්මා සංකල්ප ඇති වෙලා සම්මා වාචා ඇති වෙනවා. නිවැරදි වචන දින වෙනවා. සම්මා සම්බන්ධව කියන්නේ ඊට පස්සේ. ඒ නිසා කෙනෙකුගේ කායික ක්‍රියා සම්වර වෙන කලින් ඒ තැනැත්තාගේ වෙනස තමයි ඔහුගේ වාචික සම්වරයක් වෙනවා. එනිසා කෙනෙක්ගේ සිල්වත් බව බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි පිනතුනේ වාචික සංවරය. ඉතින් කියන්නේ ලස්සන ප්‍රිය වචනම කතා කරන්න කියලා. සමහර රට ටිකක් සැරෙන් කතා කරන්නේ. හැබැයි ඒක කරන්නේ පිනතුනේ අනෙක් කෙනා ගිරේ කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්නේ. කෙනෙක් අපහසුතාවයටපත් වීමට හෝ කෙනෙක් නින්දාවටපත් වීම අදහස් නෙවෙයි, කෙනෙක් නගා සිටින අදහස් මේ වචනේ තමයි බාහිර කරන්නේ. එනිසා පිනතුනේ ඔබ මේ සීල වැඩසටහනෙන් මේ භාවනා වැඩසටහනෙන් ආරම්භ කරමින් මේ අති සමාදන්වන ශීලයේ පින්නතුනි මෙන්න මේ වගේ සුගතිය සඳහා ලැබිත රැකවරණයක් ඒ තරක් නෙවෙයි පින්නතුනි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී විමුක්ති මාර්ගය තුළ කෙලෙස් දුර වෙන මාර්ගය තුළ ඉදිරියට යනකොට පින්නතුනි අපි ශීලය ප්‍රධාන මාර්ගයක් බවට පත් වෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ කාපු එක්තරා දෙවිකෙනේ උන්වහන්සේගෙන ප්‍රශ්නයක් කළා. මිනිස් වාප්‍යන්තර මානසික ගැටලු වලින් ඉන්නේ බාහිර ගැටලු වලින් ඉන්නේ මේ අභ්‍යන්තර හා බාහිර ගැටලු වලට විසඳුම නිවැරදිවම කොහොමද ලබන්නේ කියලා මේ දෙවියන් ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ විතර පිළිතුරු වශයෙන් දේශනා කළේ සීලයේ පටිච්චහය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤාංච භාවයන් ආසාපි මිපකෝ බික්ඛෝ සෝයිමන් විජිතේනතං කියලා. නොවනති කෙනා කෙලෙස් පවන වීරයෙන් මුලින් කරන්නේ සීලේ පදිත්තාය. සීලයක පිළිගනවා. එනිසා ප්‍රඥාව ලබා ගැනීම සඳහා සිතේ සමාධිය අවශ්‍යයි. සිතේ සමාධිය දිනු කරගන්න නම් සීලය අවශ්‍යයි. ඒ සීලය පිරිසිදු වෙන නම් පින්නතුනේ සම්මා දිට්ඨිය තුළින් තමන් යා යුතු ගමන් මඟ පිළිබඳව පැහැදිලි දැනුමක් ඇති වෙනට ඕන. ඒ ධර්මයේ සමාරම්භක අවස්ථාව තමයි මූලික අවස්ථාව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇත නැත කියන අන්ත දෙකෙන් දුරු වීම කියන කාරණේ. මේක පින්නතෙනේ වා කල්පනාලෙන් අපි අහන්නට ඕන මේවා අමාරු කාරණා නෙවෙයි. අපි තාම සරල කාරණේ ඉඳන් මේ හැම කරුණක්ම සඳහන් කරන්නේ ඔබ අවධානයෙන් හිටියොත් ඔබට මේ හැම දෙයක්ම තේරෙනවා. පින්නතෙනි ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නේ එක ඇත කියන අන්තේ ලෝකයේ දේවල් තියෙනවා කියන හැඟීම. මේ බාහිර හැට පේන කනට හෙන මේ හැම දෙයක්ම තියෙනවා කියන පදනමේ තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. තවත් කෙනෙක් ඉන්නේ එහෙම කිසිම දෙයක් නැහැ කියන අන්තේ. ආගමික ජීවිතවල නැඹුරු වෙච්ච සමහර මුනිවරු මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා නාස්තිකවාදයට යනවා. පින්නතුනේ බුදුදහම මේ අන්ත දෙකෙන්ම දුර වෙන්න ආගම. බුදුහාම දේශනා කරපු ධර්මය මේ ඇත නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙලා පටිච්ච සමුප්පාදය මත ලෝකේ විස්තර කරන ධර්ම. අස්මින් සති දන් හෝති අස්මින් අසති දන් හෝති කියන මේ කාරණේ විස්තර කරනවා. හේතු ටික තියෙනකොට අත්දැකීම තියෙනවා. ඒ හේතු ටික නැති වෙනකොටම ඉතුරු නැතුව මේ අත්දැකීම නිරුද්ධ වෙනවා. තවත් විස්තර කරනවා නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා පංචස්කන්ධයේ ස්කන්ධ පංචකයේ ඇතිවීම දකින කෙනා. ස්කන්ධ පංචකය කියලා කියන්නේ අපි ඇහැෙන් රූපයන් දකිනකොට ඒ රූපයේ පිළිබඳව අපට අවබෝධය ලැබෙනවා කියලා කියන්නේ කරුණු පහක එකතුවක්. ඒ කරුණු පහ අපට පේන්නේ නැහැ. දැන් අපි තේකම් බොනකොට කෝපීකම් බොනකොට අපට පේන්නේ නැන්නේ මේක කෝපී තියනවද සීන තියනවද කියලා. නමුත් අපි නුවණින් තේකක් බොනකොට අපි දන්නවා මේකේ කෝපි දාලා තියෙන්නේ මේකේ සීනි ටිකක් වැඩිනේ මේකේ රසනේ ටිකක් අඩුයි මේ කරුණ ටික අපි දන්නවා තේක බොනකොට. කොහොමද අපි මේ තේක බොනකොට ටික දන්නේ? අපි දැකලා තියෙන කලින් තේ හදන විදිය. අපි දැකලා තියෙන තේකට මොනවද දාන්න කියලා. කලින් අපි තේ දීලා තියෙනවා. අපි නුවණින් තමයි දකින්නේ Taman දැම්බොන මේ තේකේ මේ දේවල් තියෙනවායි කියලා. නමුත් බාහිර ලෝකයේදී අපට දැන් මගේ තේක මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ මාත්‍රීසියට දැන් මම සීනි ටික වෙන් කරනවා වතුර ටික වෙන් කරනවා කෝපි ටික වෙන් කරනවා කියලා පුළුවන් අපිට වෙන් කරන්න. අපිට වෙන් කරන්න බෑ. අන්න ඒ වගේ සමායෙ පෙන්නතුනේ අපි රූපයක් දකින්නවා කියලා කියන්නේ සම්පයක් අහනවා කියලා කියන්නේ හරියට තේකක් කෝපියක් බොනවා වගේ වැඩක්. ඒක යටින් සියොම්ම කියන දේ තමයි අර සීනි තේකල කෝපි තියෙනවා වගේ අපි ලබන අධ්‍යක්ෂයෙන් වල ගැඹුරින් යකින් දෙවන දේ තමයි මේ ස්කන්ධ පංචකය කියන කාරණේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමයි යකින් තියෙන්නේ. එතකොට මෙන්න මේක නොදැන උඩින් තියෙන දේ විතරක් අපි අල්ලගත්තොත් උඩින් තියෙන දේ දෙයක් හැටියට සත්‍යයක් හැටියට පුද්ගලික හැටියට අල්ලගත්තොත් අපිට ඒකෙන් ආස්වාදයක් විඳින්න පුළුවන්. හැබැයි ඒ ආස්වාදයක් එක්කම ඒකට එන දුක් ටිකක් අපිට බලාපොරොත්තු වෙන්න ඕන. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ උඩ තියෙන සෞන්දර්යය දකිමින් ඊට යටින් යමුණින් යන යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්නේ තේරුම් ගන්න යන ගමනේදී තින්න තුනේ ඒක නැත්තා දහම වඩන කෙනෙක් හැටියට සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් විදියට එයා දකිනවා මේ ඇහෙන් රූපයක් දැක්කා කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ මේ පහ හටගත්තා කියන මොහොත. හට ගන්න විතරක් නෙමෙයි පින්තුනි ඒ මොහොතේක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා ඇතිවීම දකින කෙනා නැත්නම් සමුදය දකින කෙනා රයිසින් එක දකින කෙනා එයා නැත කියන අර්ථය කියන්නේ නැහැ. දැන් මේ ශබ්දයක් ඇහෙනකොට මේ ශබ්දය ඇහිච්ච කෙනා එයා දන්න ඇති වුණා මේක නැත කියන අන්දේ කියන්නේ නැහැ. ඒ වගේම මෙයා මේ දර්ශනය තුලින් මෙයා දකිනව තවත් එකක් එයා නැත කියන අන්දේ කියන්නේ නැහැ. ඇයි නැත කියන අන්දේ කියන්නේ නැත්තේ? දැන් කෙනෙකුට අහන්න පුළුවන් කොහේ නම් ශබ්දේ කියලා පෙන්වන්න පුළුවන් කියලා හරි. එතකොට අපි දැක්ක වෙනෝන්නේ ආයි පාරක් අටවරෝතින් ආයි මේ ශබ්දේ ගන්න පුළුවන්. එතකොට අපි හැට රූපය දැක්කා කියලා කියන්නේ ඒ මොහොතේ පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා. ඒ විතරක් නෙවෙයි ඒ මොහොතම නැති වෙලා ගියා. ඒ නිසා ඇත්ත සහ නැත කියන මේ අන්ත දෙකත්ට සිත දුවන ගතිය ටිකක් අඩු වෙනවා. අඩු වෙලා මේ හේතු දෙක තියෙන අවස්ථාවේ මේක ඇති වුණා. ඒක එතනම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අවබෝධය මේ තැනත්තාට මුලදී නුවණින් ලැබෙන්නට ඕන. පෙනතුනේ මෙන්න මේ මූලික අවබෝධයේ තමයි පෙනතුනේ නිවන් මගේ යන කෙනෙකුට මුලින්ම ඇති වෙන දහම් මඟ පිළිබඳ ඇති වෙන ඡායා මාත්‍රයේ සෙවණැල්ල කියලා කියන මේක පෙනතුනේ එකපාර අපිට හිතා ගන්න බැහැ මෙහෙම දෙයක් වෙනවද කියලා. අපට රූපයන් දැක්කත් අපේ ගෙදර ඥාතියෙක් දරුවෙක් දැක්කත් සම්භයයක් ඇහුවත් අපට නිතරම හිතෙන්නේ මේ කැහිච්ච දැකපු දේවල් මේවා තියෙනවා දිගට කියලා තමයි අපට හිතෙන්නේ. අපි දැකපු දේවල්, අහපු දේවල්, බලපු දේවල්, ගඳ සුවඳ හිටපු දේවල් අපට හිතෙන්නේ එහෙමම ලෝකයේ තුල තියෙන කියලා තමයි අපට හිතෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි ඒව නැවත බලන්න යනකොට එහෙම තියෙනවා. හරියට අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපේ රූපේ නිර්මාණය වුණා. නිර්මාණය වෙච්ච කණ්ණාඩි රූපය අපි එතන ඉවත් වෙනවත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් නැවත කණ්ණාඩි යනට යනවත් එක්කම ඒ රූපය පේනවා. ඒතන මේ අවබෝධය නැති කෙනා ඇතැම් විට අපි දෙන්නේ සුර දස්සතෙක් වගේ ගත්තොත් ඒ සතා හිතන්නේ කලින් යනකොටත් තිබ්බ දැන් ආය යනකොටත් තියෙන නිසා දිගටම මේක තියෙනවා කියලා හිතෙනවා. නමුත් අපි මිනිස්යන් විදිහට අපේ කණ්ණාඩි ළඟදී අපේ රැවටෙන්නේ නැහැ. නමුත් පින්නතුනේ කණ්ණාඩිය ළඟදී අපි නොරේට් වුණාට අනිත් හැම කැනදීම අපි රැවටෙනවා. ඒ නිසා මෙන්න මේ රැවටීමේ දුර වේලා නුවණ ඇති කරගෙන සම්මාදිට්ඨියෙන් ප්‍රඥාවෙන් ලෝකෙ දෙස බලන්න යන ගමනක් තමයි අපි මෙයන්නේ. ඒ යන ගමනේදී පින්නතුනේ ආරම්භයේදීම සීලය පිරිසුදු කරගන්නවායි කියලා කියන්නේ සීලය ප්‍රඥාව සමග සම්මා දිට්ඨිය සමග නුවණ සමග එකට යනවා කියලා කියන්නේ Taman දන්නවා තමයි යන්නේ මෙන්න මේ ගමන සඳහා මේ සීලය රකින්නේ කියන අවබෝධයෙන් තමයි හේතනත්තා කායික වාචික සංවරයක් කරගන්න. හේතනත් අත පින්නතුනි අර දුගතියෙන් මිදෙන අනතුර බේරුණා විතරක් නෙවෙයි. හේතනත්තා දුකෙන් නිදහස් වීම කියන නැමැති අනතුරෙනොත් පින්නතුනි හේතනත්තා නිවැරදි වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහටයි පින්නතුනි අපි සීලයෙන් ඉදිරියට යන්නට ඕන. පින්නතුනි අද අප මේ පැවැත්වෙන වැඩසටහන පිළිබඳව සිදු කරන කටයුතු පිළිබඳව මේ පින්නතුන දැක ගන්න පුළුවන්. අපි මේ ලිපි ගොනුවක් දීලා තියෙනවා ෆයිල් එකක්. ඒ ෆයිල් එකේම තියෙනවා අද අප කරන වැඩසටහන ගැන. මුල්ම පිටුවේ ඔය නිල් පාට පෑන පොඩ්ඩක් අයින් කරලා දිග අරගෙන බලන්න ෆයිල් එක. ෆයිල් නැති පින්නතුන් මේ ඉස්සරහා තියෙන මේ උඩ වම් පැත්තේ කෙළවරේ තියෙන ෆයිල් වලින් ගන්න එක. භාවනා සම්භාෂණය දෙක තියෙන වැඩසටහන යටතේ ආදාපි කරන වැඩසටහන ගැන මේ කරුණ සඳහන් වන්නේ. පින්නතුනි ආදාපෝන් දෙයකට වැඩසටහන පටන් ගත්තා. 9ට 10ක් වෙනකන් අපි මේ වැඩසටහන පැවැත්වලා ඊට පස්සේ අපි විනාඩි 20ක විරේකයක් ලැබෙනවා ඔබට. උදෑසන ආහාර වේල සඳහා ඊට පස්සේ 9යි 10 ඉඳලා 11යි 10 වෙනකම් පෑන දෙක කාලයක් අපි බහන වැඩසටහන කවදාවත් කරනවා. ඊට පස්සේ බුද්ධ පූජා පවත්වලා දහවල් දාන ආදී කටයුතු සිදු කිරීමේ කාලසටහන තියෙනවා. උදෑසන සිදු කරන වැඩසටහනේ සිල් වැඩසටහනේ සීලය පිළිබඳව කරුණ ඇතුළත් හෑන්ඩ් අවුට් එකක් ඔබට මුලින්ම දීලා තියෙනවා. මේක මෙහෙදි කියවන්න අපට අපහසුයි. වෙනතුන් ගිහිල්ලා මේක කියවන්න. අප මේ කරන වැඩසටහන් එක දවසකින් නවතින වැඩසටහන් නෙවෙයි. ඊළඟ වැඩසටහන එනකම්ම පුරුදු පුහුණු කරන වැඩසටහනක් මේ තියෙන්නේ. ඒකට හේතුව තමයි වෙනතුනි දහමක ප්‍රතිඵලය ලබන්න නම් ඒක එක දිගටම කියදෙන්න ඕන. මාසෙට දවසක් ඇවිල්ලා හෝ නැත්නම් මාස කිහිපයකට දවසක් අපි එක දිගට වැඩක් කළා කියලා අපට ලොකු වෙනසක් අපේ ජීවිත තුන ලැබෙන්නේ නැහැ. ඒ නිසා අප මේ අද ලබා ගන්න ශක්තිය ඊළඟ දවස් දක්වාම දෙවෙන විදිහේ වැඩ පිළිවෙලක් තමයි අපි මේ සංවිධානය කළේ තියෙන්නේ. එහි ප්‍රතිඵල ලබන්නම් ඔබත් ඒ සඳහා සක්‍රීයව මේ සඳහා සම්බන්ධ වෙන්න මේ සඳහා දෙන මේ අත්පත් දෙක ආදී හොඳට කියවන්න. කියවල පුහුණු වෙන්න පුරුදු පුහුණු කරන්න. ඊළඟ අපි බෞද්ධ භාවනා කියන වැඩසටහන යටතේ භාවනාවෙන් සැරණ කටයුතු ගැන සඳහන් කරලා තියෙනවා. භාවනාව කියලා කියන්නේ මොකද්ද? භාවනාවේ ප්‍රභේද මොනවද? භාවනා වඩන්නේ කොහොමද කියන එක ගැන මූලික විස්තරයක් බෞද්ධ භාවනා කියන වැඩසටහනේ තියෙනවා. අපි පසුගිය වැඩසටහනේ දීපු කරුණවල කරුණොත් සමහර දේවල් මේකට අතුලත් කරලා තියෙනවා. ඊට පස්සේ පේනදනේ සවස්වලනේ අපි සතර සතිපට්ඨානයේ පිළිබඳව කරුණු විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා තියෙන හෑන්ඩ් අවුට් එක ඊට අදාළයි. ඊට පස්සේ පින්නතුනි අවසානයේ තියෙනවා කහපාඩක හුරු පිටුවක් ස්පිරිටුවල් කැලෙන්ඩර් කියලා. අපි කලින් අවස්ථාවේ රෝස පාට පොලයක් දුන ඔබට දිනකට විනාඩි 10ක් ඔබ කැමති භාවනාවක් කරලා මේ පොතුවට සලකුණක් කරන්න කියලා. ඒක අපි විනාඩි 10 තව පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා මේකෙදි. ඔබ මේක පුරුදු පුහුණු කරන්න මේක පාවිච්චි කරු ප්‍රමාණයට තමයි ජීවිතයේ වෙනසක් ඔබට දැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කාලේ දිගින් දිගටම සිදු කර ගන්නට උත්සාහ කරන්න. ඒක තුලින් තමයි ඔබට මේකේ નિયම ප්‍රතිඵල ලැබෙන්නේ. ඊළඟ අවසානයේ රිවිව් එකක් තියෙනවා. මේ වැඩසටහන පිළිබඳව අවසානයේ ඔබේ අදහස් මේකේ සටහන් කරන්න. ඉතින් ඒක තමයි අද වැඩසටහනේ සමස්ත සාරාංශය. පින්නතුනේ අපේ විනාඩි කිහිපයක් අප මේ රැකපු සීලය සමාදන් වුණු සීලය ගැන මෙනෙහි කරන්න ඕන. ඒක එකකටින් පින්නතුනේ සමාගි සිල්වත් බව දිනු කර ගන්නට අනිත් අතින් භාවනාව වැඩිවීමට හේතු වන කාරණයක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු සීලය පින්නතුනේ සාමාන්‍යයෙන් පින්කමක් විතරක් නෙවෙයි. ඒ සීලය පින්නතුනේ සමාධිය කරා යන සමත භාවනාවක් කරගන්න අපට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහන් පින්නතුනි හේතු වන විදියට අනුශාසනා බුදුදහම තුළ සඳහන් වෙනවා. තමන් සමාදන් වෙච්ච සීලය ගැන මොහොතක් සමන්තේපත් කරන්න. අදාහ සමාදන් වුණේ ආජීව අට්ඨමක සීලය. ආජීව අට්ඨමක සීලයෙන් තුළින් තියෙන විශේෂත්වය තමයි කායික වශයෙන් තියෙන ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම විතරක් නෙවෙයි, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, කළු පරුස වචන කීම ආදී මේ හතරම අපි වැළකෙනවා කියන කාරණය. ඉතින් මේ උදේ සමාදන් වෙච්ච සීලය දැන් වා පිරිසිදුව සමාදන් තියෙනවා. අන්න ඒ සමාදන් වෙච්ච සීලය ගැන අපි සුළු වේලාවක් සිහි කරමු. ඔබේ දෙන තියාගෙන අපි මද වේලාවක් සීලය සිහි කරමින් සීලානුසුති භාවනා වඩමු. පින්නතුනි, මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයෙකුට ලබන්න පුළුවන් ඉහළම මානසික දියුණුව කරා මම යන්නට උත්සාහ කරන අවස්ථාව. ඒ ගමන්වල තුළ යන ගමනේදී මම මගේ කායික වාචික සංවරය මම ඇති කරගත්තා. සමාජීය වටමක සීලය සමාදන් වුණා. මේ සමාදන් වුණේ මම ඉතාම පිරිසිදු සිතින්, ඉතාම අවශ්‍ය සිතින් මගේ ශරීරයේ තියෙන ඇඳුම් පැඳුම් ලස්සන පිරිසිදු සුදු ඇඳුම් වගේ මගේ හිතත් දැන් හරියම පිරිසිදුයි, මගේ සීලයත් හරියම පිරිසිදුයි. මා සමාදන් වුණේ සීලයේ මුල් ශික්ෂාපද ටික මම ඉතාම නිවැරදිව ආරක්ෂා කරනවා. ඒ සිල්පදවල මැද සඳහන් වන, අග සඳහන් වන මේ මුල මැද අග කියන හැම තැනම සිල්පද මම මේ මොහොතේ ඉතාම හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ සීලය මට සුගතිගාමී සඳහා හේතු වන සීලයක්. මේ සඳහා මට නිවන් මාර්ගයේ සතිපට්ඨානයේ වැඩීම සඳහා උපකාරී වන සීලයක්. මං හරිම වාසනාවන්තයි. මං වාස් පිළිවෙල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ වගේම මා මේ රකින්න සීලය විඤ්ඤෝ පසක්ක සීලයක්. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා බුද්ධ ආදී නොනැත්නම් විසින් වර්ණනා කරපු සීලයක් මම මේ ආරක්ෂා කරන්නේ. ඒ වගේම මා මේ රකින්න සීලය සමාජ සම්මතනික වූ සීලයක්. මාන්තිනිය දෙර ගන්නා වූ සමාධියක උපකාරයක් වෙනස පවතින සීලයක් මා ආරක්ෂා කරන්නේ. ඒ නිසා මා අද දින තුළ උපරිම ලෙස මගේ කය වචනේ මා සංවර කරගන්නවා. මා කයින් කරන හැම ක්‍රියාවක්ම නැවත නැවත සිහි කරලා නොනින් මම මේ හැම දෙයක්ම කරන්නේ. ඒ වගේම මගේ මුවින් පිට වෙන හැම වචනයක්ම නැවත නැවත සිහි කරලා ඉතාම නොනින් මම සිහි කරන්නේ. ඒ නිසා මම අද ඉතාම සිල්වත් ජීවිතයක් ගත කරනවා. මගේ සීලය ඉතාම පිරිසිදු සීලයක්. ඔබ සෝදානම් කරපු ඔබේ සියතින් සකස් කරගෙන ඇවිල්ලා මේ තැන්පත් කරපු මේ බුද්ධ පූජාව මල් පහන් ආදිය අපස්කරණීය අපේ බුදුරජාණන් වහන්සේ දෙසා පූජා කරමු. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කරුණාවෙන්, ප්‍රඥාවෙන් සමන් වහන්සේ දෙපිට මේ ලෝකයේ ඉහෙරටම දිනු කරපු උතුමයන් වහන්සේ. උන්වහන්සේගේ අරහන් ආදී අපමණ බුදුගුණ සමුදාය දෙසා උන්වහන්සේ අප වෙනුවෙන් කරපු අපරිමිත පරිත්‍යාගයේ කැපවීම උදෙසා අප මේ සෝදානම් කරපු මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා වේවා, පූජා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා සම්බුදු සරණයි පෙරණුවා.